නමෝ තස් භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන ධර්ම කාරණාව. මේ කාරණාව අද අපගේ සංසාර ගමනේ නැවතීමේ ලකුණක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මේ ධර්මය අද්දුටුවයි සත්‍යයි කියලා අපට කියන්න පුළුවන්. ඒක නිවැරදි මාර්ගයක්. ආස්වාදය ආදීනව නිස්සරණය කියන ධර්මතාවය යම්කිසි භාවනා යෝග්‍ය පුරුදු පුහුණු කරනවා නම් එයාට එකම එක දෙයයි මේ ලෝකේ කරන්න පුළුවන්. මොකද ඒ එකම දේ නිරෝධ සමාපත්තියට පත් වෙලා පිරිනිවන් පාන එක. මේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන කමඨාන සතර සතිපට්ඨාණයෙන් කරන්න පුළුවන්. ආනාපාන සති භාවනාවෙන් කරන්න පුළුවන්. සක්මන් භාවනාවෙන් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙනුත් කරන්න පුළුවන්. අපට මතකයි මේක වඩන කාලේ පුංචි කාලේ මෛත්‍රී භාවනාව වඩනවා. අවුරුදු 4-5 කගේ පොඩි කාලෙනේ. ඉතින් හැමෝටම ඉතින් සුවපත් වේවා සුවපත් වේවා කියලා කියනවා. ගාක් ගලක් දැක්කත් සුවපත් වේවා කියනවා. ඇයි ඒ ගාක් මගේ ඇඟේ වැදුන්නේ නැහැ. මේ ගලට මගේ කකුල ඇප්පුන්නේ නැහැ. ඒකෙන් මට අකට යුක්තක්ුන්නේ නැහැ. ඒම කර්මයක් තිබුණොත් ඒක වදිනවා. අපි දැන් වර්තමානයේ දන්නවා ආක විසිකරන ගල් පොළු කෑලි අඟුලිමාල රාතන් වහන්සේගේ ඇඟට වදිනවා කියලා. ඒ කියන්නේ ආක විසිකරන එකත් ඔළුවේ වදිනවා නම් ඒකේන ගල් වලටයි ගස් වලටයි කර්මයේ තිබිලානේ. එහෙනම් මේ ගස් ගල් මගේ ඇඟේ වැදුම් නැහැ කියලා කියන්නේ ඒ කර්මයේ තිබිලා නැහැ. ඒ නිසා භෞතික වස්තු එහෙම නැත්නම් පණ තින වස්තු හැම එකටම ඒ පුද්ගලයෝ සත්වයෝ කියන සියලුම දෙනාට සුවපත් වේවා කියලා ඉතින් භාවනාව වඩනවා. මේකට මෛත්‍රී භාවනාව කියලානේ කියන්නේ. ඉතින් මේක වඩාගෙන වඩාගෙන යනකොට තේරිච්ච එක කාරණාවක් තමයි පාරේ ඉතරයන් යන කට්ටියට සුවපත් වේවා කියනවා. මේ පැත්තෙන් එන කට්ටියට සුවපත් වේවා කියනවා. පූසෙත් දිව්වා එයාට සුවපත් වේවා කියනවා. ඕම කීකේ ඉන්නවා. හැබැයි ඕම කීකේ ඉන්නකොට අපට තේරෙනවා ඊට වඩා වෙනසක් තියෙනවා. පෙරේදට වඩා ඊය වෙනසක් තියෙනවා. මොකක්ද හේතුව? අපි යම්කිසි කෙනෙකුට සුවපත් භාවයේ පතනකොට අපේ මානසිකත්වයට අනුව තමයි ඒකින භාවනාව වැඩෙන්නේ. දැන් හොඳට හිතවත් කෙනෙකුට සුවපත් භාවයේ පතනකොට මොනතරම් සිතේ ප්‍රීතියක් දැනෙනවද? සතුටක් දැනෙනවද? ඒ හිතවත්ම කෙනා අපට යම්කිසි අකටයුත්තක් කරලා අපිට එයා ටිකක් විරසක වෙලා අතුරුකමක් කරලා ද්‍රෝහිකමක් කරලා තිබුණාම දැන් ඒ මානසිකත්වය වෙනස් වෙලා දැන් ඒ සුවපත් භාවය අපි ප්‍රාර්ථනා කරනකොට ඒ කලින් තිබිච්ච විදිහට එන්නේ නැහැ. එහෙනම් මේ මෛත්‍රිය පවා වෙනස් වෙමින් පවතිනවනේ. අපි තුල තියෙන අනුකම්පාව, කරුණාව, දයාව වෙනස් වෙමින් පවතිනවනේ. ඒකනේ තරහා ගියාම දෙමව්පියෝ දරුවන්ට ගහන්නේ. ඇයි මොකද්ද ඒකට හේතුව? තරහා ගියේ නැති වෙලාවේ, ඒ වැරද්ද නොකරපෙලාවේ තිබිච්ච මානසිකත්වයේ දැන් නැහැ. අපි සක්මන් භාවනාව කරනකොට උදේ සක්මන් භාවනාවයි අවස සක්මන් භාවනාවයි ආරම්භ කරනකොට උදේ කරනකොට තිබිච්ච මානසිකත්වයට ඒ භාවනාව කෙරෙනවා. අවස වෙනස් වෙලා නම් ටිකක් කලබල නම් ඒකට අනුව දැන් භාවනාව වෙනස් වෙලානේ, සිත වෙනස් වෙච්ච නිසා. එහෙනම් මේ භාවනාව පවා සෑම මොහොතක් ගානේ වෙනස් වෙමින් පවතිනවා. මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. හැම එකක්ම හැම මානසිකත්වයක්ම වෙනස් වෙනවා. මෙන්න මේක දකින්නට අවශ්‍යයි. සමහර වෙලාවට ගෙදර ඉන්න කට්ටිය ආදරෙන් කතා කරනකොට ඒ කට්ටියට මෛත්‍රී වඩනකොට හරියට වැඩෙනවා. හැබැයි ගෙදර කට්ටිය යම්කිසි අකටයුත්තක් කරලා එහෙම නැත්නම් අපිට ටිකක් බැනලා සැර කරලා අවනාපෙන් වගේ කියාම ඒ හැයට මෛත්‍රී කරනකොට මෛත්‍රී හරියට වැඩෙන්නේ නැහැ. පිට කට්ටියට හොඳට වැඩෙනවා. ඉයති විච මානසිකත්වය පිට කට්ටියට වැඩෙන්නේ නැහැ, ගෙදර කට්ටියට හොඳට වැඩෙනවා. අද පිට කට්ටියට හොඳට වැඩෙනවා, ගෙදර කට්ටියට වැඩෙන්නේ නැහැ. මෙන්න මේ වෙනස් වීම, මේ අනිත්‍ය ස්වභාවය භාවනා යෝගිය දකින්නට ඕනේ. අපි මේ පුරුදු පුහුණු කරන හැම කමඨාණක්ම, හැම ගුණයක්ම ඔන්න ඔය මානසිකත්වයේ තුලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සමහර වෙලාවට අපි වඩන ගුණ අපි යථාත්පාත්කම වඩනවා. ඊට වඩා අද යථාත්පාත්කම වැඩිපුර තේරෙනවනේ. වඩන භාවනාව, කමඨාන, ඒ ගුණධර්මයේ දවසක් ගන්න අපිට තේරෙන ප්‍රමාණය වැඩි. දැන් ඊට වඩා අද ගොඩාක් යථාත්පාත්නේ. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි හැතුළුව මේ ලෝකෙ තියෙන සියලුම දේ වෙනස් වෙමින් පවතිනවා කියන එක යම්කිසි භාවනා යෝගිය දකින්න අදක්ෂ වුණොත් ඒ අදක්ෂ වෙන්නේ ඒක දැකීමට නෙමෙයි පිරිනිවන් පාණ්ඩය අදක්ෂ වෙන්නේ සංසාර විමුක්තියටයි අදක්ෂ වෙන්නේ මේක තේරුම් ගන්නට ඕනේ මොකද්ද මේ ආස්වාදය ආදීනව නිස්සරණය කියලා කියන්නේ මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ ප්‍රශ්නයක් මේක ආස්වාදයක් විඳින්න පුළුවන් කොහමද ආයතන හයෙන් නේද ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැතුව කොහමද ආස්වාදයක් ලබන්නේ ඇස කන දිව නාසය සමසිත නැතුව ආස්වාදයක් විඳිච්ච කෙනෙක් ලෝකේ ඉන්නවද එහෙම කෙනෙකුත් නැහැ මේ විඳින්න ක්‍රමයක්වත් නැහැ එහෙනම් අපි දකින දේවල් හැම එකක්ම වෙනස් වෙමින් පවතිනවා එකක්වත් ස්ථීරව මේ ලෝකේ පවතින්නේ නැහැ කියන එක දැක්කාම එයා ඇසේ ආස්වාදයෙන් නිදාස් වෙනවා ඇසේ ආස්වාදයෙන් නිදාස් වෙනවා නෙමෙයි එයා ඇස තුලින් ඉපදෙන්න තියෙන අවස්ථාව අයිනි කරගත්තා ඇසෙන් එයා නිදහස් වුණා එහෙනම් අපි මේ ලෝකේ විමුක්තියටපත් වෙන්න ආයතන හයෙම නිදාස් වෙන්න ඕනේ. එහෙනම් මේ ආස්වාදයේ කියන කාරණාව අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන එකක්. පේන හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා මේක ආස්වාදයක් නැහැ. ඇයෙන හැම එකක්ම ස්ථිරව පවතිනවද? ඊයේ බැන්නා. අදත් බනිනවද? එකක් බනිනවද? අවුරුදු ගානක් බනිනවද? නැහැනේ. ඒක වෙනස් වෙනවනේ. ඒ තරහා අඩු වුණාම ඒක අමතක වුණාම ඊට පස්සේ මිතුරු වෙනවා. කොච්චර අමනාපකම් තිබුණත් සතියක් විතර යනකොට ඒ අමනාපය අපිටුල වෙනස් වෙනවා කියන එක අපි දන්නවනේ. අතුරු කතුරුකමක් කළාම එයා මරන්න තරම් අපට තරහා. හැබැයි අවුරුදු දෙක තුනකින් පස්සේ අතුරු දැක්කම අපි ආක බලන්න යනවායි. වැඩක් නෑ නිකන් බොරුවට මේ මිනිසුන්ට දාලා පව් පුරව ගන්න යයි. දැන් මේ මානසිකත්වය වෙනස් වෙලානේ. ද්වේෂය ඒකාකාරීව පවතින්නේ නැහැ. රාගය ඒකාකාරීව පවතින්නේ නැහැ. ලෝභය ඒකාකාරීව පවතින්නේ නැහැ. මෝහයත් ඒකාකාරීව පවතින්නේ නැහැ. විද්‍යාව පාළවෙන්න මෝහය දුර වෙලා යනවා. ඇයෙන හැම ශබ්දයක්ම වෙනස් වෙමින් පවතිනවා. එකක්වත් ඒකාකාරීව පවතින්නේ නැහැ. ඇයෙන ශබ්ද හැම එකක්ම වෙනස් වෙමින් පවතිනවා. ඒක දැනගන්න ප්‍රඥාව වෙනස් වෙමින් පවතිනවා. අවබෝධ වෙන ප්‍රතිසතය වෙනස් වෙමින් පවතිනවා. දැන් මේක මොකක්ද ඇත්ත? මේක දැනගත්තේ නැති එක්කෙනා තමයි අනේ අද නම් මාර මංගල කරුණක් මට ඇවුනේ. ජීවිතේ දුර්ලභ බණපදයක් ඇවුනේ. මම කවදාවත් මේ වගේ ධම්ම කාරණාවක් මේ වගේ දර්ශනයක් ආලම නැහැ කියලා පුදුමාකාර දෙයක් සතුට වෙනවා. ඒ කියන්නේ ආ ඒකෙන් ආස්වාදයක් විඳිනවා. එයා පැවත්මක් ගොඩනගනවා. ඇයින ශබ්ද තුල පවා ඒ ආස්වාදයේ ආදීනව නිසරණය එයා දැක්කේ නැත්තම් ඒ යථාර්ථය අවබෝධ කරගත්තේ නැත්තම් ඇසීමේ ශබ්දේ කරන කොටගෙන එයා නැවත උප්පත්තියක් නිර්මාණය කරනවා. ඉපදීමෙන් තාම නිදාස්සලා නැහැ. රස වර්ග අපිට ඕන තරම් අපේ දිව හඳුරනවා. ඒ හැම රසක්ම ස්ථිර වශයෙන් පවතිනවද? මාස 3කට පස්සේ කාපු කෑම එකක් දැන් අපට මතකෙවත් නැහනේ. එතකොට ඒ රසට මොකද්ද උනේ? උදේ දානේ, දවල් දානේ වෙනකොට අමතකයි. අද දානේ, ඊයේ දානේ අමතක කරපු නිසා නේද මේක ඇති උනේ? එක දානිය ගැන අපට අදහසක්වත් නැහැ. මොහොතෙන් මොහොතේ රස වෙනස් වෙනවා. පළවෙනි බත් කට කටට ගන්නකොට තියෙන රස 20 වෙනි කට 30 වෙනි කට ගන්නකොට නැහැනේ. රස වෙනස් වෙලානේ. බඩ පිරෙන්න පිරෙන්න අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න වෙන්න රස වෙනස් වෙනවා. මේ එකක්වත් පවතින්නේ නැහැ. ගඳ හැත්තටම දැනෙනකොට අපට ඉන්න බෑ පළාතේ. തിക වේලාවක් යනකොට ඒක උරු වෙනවා. ඒ ගඳට හුරු වුණාම ඒක සාමාන්‍ය පරිසරයක් බවට පත් වෙනවා. පස්සේ අපිට ඒ ප්‍රදේශය උරුයි. සමහර තැන් වලට අපිට ගියාම නිින්ද යන්නේ නැහැ. ඒ වැසිකිලි වලට ගියාම අපට වැසිකිලි කැසිකිලි යන්නේ නැහැ. ඒක උගුරු නැහැ. අපේ ප්‍රදේශය, අපේ කුටි, අපේ සේනාසනේ වැසිකිලිට ගියාම හරි පාසුයි කයට. ඒක හුරුයි. නිින්ද යනවා. නුහුරුකම, පුරුදු නැතිකම. ඒ නිසා ඒ ප්‍රදේශය උරු වෙන්න දින කීපයක් යන්න ඕනේ. මොකද්ද මේ ස්පර්ශය තුල එයා ඒ ආස්වාදයේ ආධිනව නිස්සාරණේ දැක්කේ නැහැ. ඒ නිසා යට උප්පත්තියක් නිර්මාණය වෙලා. මේ හැම දේ තුලම යම්කිසි ස්පර්ශයක් ලැබෙනවා නම් ඒ ස්පර්ශය තුල එයා සුඛයක් දකිනවා නම් වින්දනයක් ලබනවා නම් එයා ඒ ආස්වාදයට අහු වෙනවා. ඒ නිසා පොට්ටබ්බේ තුලින් යට උප්පත්තියක් නිර්මාණය වෙනවා. හැම ආයතනයක් තුළම ආස්වාදයක් පවතිනවා. මේක භාවනා යෝගියා දැනගත යුතුයි. දකින හැම දර්ශනයක් තුළම ආස්වාදයක් අපි විඳිනවා නම් ඒ දැකුම තුළින් ඒ ආස්වාදය තුළින් අපි ඉපදෙනවා. හැම ශබ්දයක් තුළින්ම, හැම වචනයක් තුළින්ම, හැම වාක්‍යයක් තුළින්ම ආස්වාදයක් ලබනවා නම් ඒ ආස්වාදය තුළින් ඒ කියන පුද්ගලයා ඉපදෙනවා. හැම රසයක් තුළම ආස්වාදයක් ලබනවා නම් ඒ ලබන ආස්වාදය තුළින් ඉපදෙනවා. හැම ස්පර්ශයක් තුළම ආස්වාදය ලබනවා නම් ඒ ආස්වාදය තුළම ඉපදෙනවා. හැම සිතුවිල්ලක් තුළම ආස්වාදයක් ලබනවා නම් ඒ හැම ආස්වාදය තුළම යට උප්පත්තියක් නිර්මාණය වෙන්නේ නැද්ද? සමහර අය වාඩි වෙලා කල්පනා කරනවා සිතුවිලි වලින් පෞගිය දේවල්. අතීතයේ එයා ස්පර්ශ කළ ආස්වාදයක් ලබනවා. ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ මෙන්න මේ විදිහට හිටියේ, මේ විදිහට අපි ජීවත් වුණේ, මෙන්න මේ පාඨමාලා අපි ඉගෙන ගත්තා කියලා ඒ තරුණ කාලේ අවුරුදු 15 16 කාලේ මෙනෙහි කර කර, ඒ පුංචි කාලේ මෙනෙහි කර කර පුදුමාකාර ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදය තුළින් එයා උප්පත්තියක් නිර්මාණය කරමින් පවතිනවා. සමහර අය ඉන්නවා අතීත ආස්වාදෙ විඳින්න එච්චර කැමති නෑ, බයි අනාගත ආස්වාදෙ විඳින්න හරි කැමති. නැති දේවල් මවලා, එහෙම දේවල් තියෙනවාය කියලා හිතාගෙන එයා පුදුමාකාර ආස්වාදයක් ලබනවා. සමහර අය කැමති විජාතිකයන්ට බන කියන්න. එක එක රටවල් වල විජාතිකයෝ ඉස්සරහ ඉන්නවායි කියලා සිතින් මවාගෙන, තමන් රාත්‍රිලා ඉන්නේ කියලා එහෙම එකකුත් මවාගෙන, රාත්මෝදියේ පළවෙනි මංගල දේශනාව කියලා අර දාස් ගන්න සුද්ධන්ට ධර්ම දේශනා කරනවා. හැබැයි දේශනා කරන්නේ දෙමළෙන්. දැන් ලොකු ප්‍රශ්නයක්, සුද්ධා කොහමද දෙමළ අඳුරන්නේ? එයාගේ මෝහයේ උම්මත්තකමේ උපරිමයේ කොච්චරද කියලා කිව්වා නම් ඒ බණ ටික ඇහිලා ඒ සුද්ධෝ සෝවාන් වෙනවලු, සකෘදාගාමි වෙනවලු, අනාගාමි වෙනවලු, ඉර්ධිමත් රාතුන් වහන්සේලා වෙලා ඉර්ධියනුත් වඩිනවලු. හැබැයි යට තේරුන්නේ නැහැ තාම මේ සුද්ධා දෙමළ දන්නේ නැති බව. බලන්නේ අනාගතය ගැන ලෝකමවාගෙන මොනතරම් ආස්වාදයක් ලැබනවා කියලා. පුදුමාකාර සන්තෝෂයක්. නිින්දට කැමති නැහැ, දන් වළඳන්න කැමති නැහැ, පැම්පාස් වෙන්න කැමති නැහැ, එළියට යන්න කැමති නැහැ. අර සීන ලෝකේ මත් වෙලා පැය ගාණක් කල්පනා කරනවා. එයා අනාගතය ගැන ආස්වාදයක් ලැබනවා. මෙන්න මේකනම් අපේ චෛතසිකයේ தত্ত্বය. එයා චෛතසිකයේ ඒ ආස්වාදය මුල් කරගෙන එයා ඉපදෙන්නේ නැද්ද? අසකන දිව නාසයේ සමසිත කියන ආයතන හයම මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක මේ ආස්වාදයේ විඳිමින් පවතිනවා. හැම විඳින මොහොතක් ගානේ මට ඉපදීමක් නිර්මාණය වෙනවා. මේක දැනගත්තේ නැත්නම් කොහොමද උප්පත්තිය නවත්තන්නේ? අපේ එකම හරමුණ කුටිවල වාසය කිරීමවත් විවේක ගැනීමවත් දම්පැන් පිළිගැනීමවත් නෙමෙයි. අපේ එකම හරමුණ නිරෝධ සමාපත්තිය, සසර දුකෙන් නිදහස් වීම, නැවත උප්පත්තියක් නොලබන පිණිස පිරිනිවන් බෑම. මේකනම් අපේ ඉලක්කය, මේකනම් අපි යන තථාගත සරණ. ඒකට අදාළ කටයුත්ත වෙන්න එපාය. ඒකට ඇස්වලින් විඳින මේ ආස්වාදයෙන් අපි නිදහස් වෙන්න එපාය. කන් වලින් විඳින මේ මීරි ආස්වාදය අපි විඳින්නකින් නිදහස් වෙන්න එපාය. සින්දු හාලා එක එක නාට්‍යවල ශ්‍රවණය කරලා අපි ආස්වාදයක් ලබනවා. ඒ සින්දු වලින් ලබන ආස්වාදයට සමානම එකක් තමයි දැන් ධර්මෙන්නතොවිඳින්නේ. එක එක ධර්මකාරණ ආස්වාදයේ කරලා ඒක හොඳට ශ්‍රවණය කළා ඒකෙන් වින්දනයක් ලබනවා. මෙන්න මේ කාරණා ගොඩාක් වටිනවා. මේක දේශනා කරන්නට ඕනේ. මේක මතක තියාගන්නට ඕනේ. කවදරේ මම දේශනා කරනකොට මේ උපමා උපමේයත් මම කියනවා. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නෙමෙයි. එයා ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන මුලාවෙන් ඒ මෝහයෙන් එයා ආස්වාදයක් ලබනවා. මෝහය තුලින් තමයි ඒක ලබන්නේ. ඇයි 100 තිබුණා නම් ඒක වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් යමක් කිව්වාම ඒ කියන දේ අපේ ආත්මගරුත්වයට ටිකක් ගැළපෙන්නේ නැහැ. අපිට ටිකක් නිന്ദාසහගතයි, අපාසසහිතයි. දැන් අපි එයාත් එක්ක වෛරයක් පරිමාණ නැද්ද? විරුද්ධකමක් පරිමාණ නැද්ද? එයාව දකිනකොට අපි ටිකක් අකමැත්තෙන් ඇසිරෙන්නේ නැද්ද? ඒ ආස්වාදයක් ලබනවා. ලෝකයම ඕම ඉතාලගෙන ඉන්නවා මේ කැමති දේවල් හොඳ දේවල් වල විතරයි ආස්වාදය තියෙන්නේ නෑ නරක දේවල් වල තාස්වාදය තියෙනවා අකමැති දේවල් දැකීම තුලිනු තාස්වාදයක් පේනවා කැමති දේවල් දැකීම තුලිනු තාස්වාදය තියෙනවා ආස්වාදෙට තන්ත දෙකක් තියෙනවා සමහර අය කැමති මිනිස්සු සතුටෙන් ඉන්නවා දකින්න සපවත් ඉන්නවා දකින්න ඒක තුලිනු ආස්වාදයක් ලබනවා සමහර අය කැමති මිනිස්සු මැරෙනවා දකින්න දුක් විඳිනවා දකින්න එයාගේ විනෝදාංශය තමයි හැමදාම 12 වෙනකොට මාරෝලට ගිහිල්ලා අර කෑ ගාගෙන ඉන්නෝනේ අම්මෝ අප්පෝ කියලා ඒ ලෙඩ දිහා බල බල ඉනා වෙනවා එයාට හරි සන්තෝසයි මිනිස්සු විඳවනවා දැකීම තුලින් එයා ආස්වාදයක් ලබනවා ඇක්සිඩන්ට් එකක් වුණාම ටක් ගාලා බස් එකෙන් බැලලා ගිහලා ඒක දිහා බලාගෙන සතුටු වෙනවා ඒ මාස්වාද විඳින මිනිස්සු ඉන්නවා ලෝකේ මානසික ලෙඩ එන දිට්ටිය කියලා ගත්තාම හොඳ දේවල් විතරක් නෙමෙයි නරක දේවල් වලින් තාස්වාද ලබනවා සමහර අය ඉතිහාසවලත් ඉඳලා තියෙනවා ලස්ස ගණන් දහස් ගණන් මිනිස්සු මරලා සතුටු වෙච්ච කට්ටිය අද අපේ කණ්ඩායමෙන් 500ක් මරලා තියෙනවා කියලා කිව්වම හරි සන්තෝසයි ඊයේ 250යි ඊයේ ගැන දුකයි ඒ කට්ටියට එනම් මිනිස් ඝාතන වැඩි වෙනකොට සත්ව හිංසා වැඩි වෙනකොට රජ රටරාජ්‍ය විනාශ වෙනකොට ඒකෙන් ආස්වාදයක් ලැබනවායි කියලා කියන්නේම මේ දිට්ඨියේ හොඳ නරක දෙකටම ආස්වාද තියෙනවා කියන එක නේද? අද අපේ ජීවිතවලත් මේ ආර්ය මාර්ගයේත් ওই ප්‍රශ්නෙම තියෙනවනේ. සමහර අය දකිනවා අන්න අර ස්වාමීන් වහන්සේ හොඳට මාර්ගය වඩනවා. මාර්ගඵලයකට පත් වෙලා උන්වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි කියලා ඒකෙන් ආස්වාදයක් ලබනවා තමන් ඊ තත්ත්වයට පත් වෙන්නේ නැහැ කවදාවත්. අනුන්ගේ ඵලයෙන් ආස්වාදයක් ලබනවා අනුන්ගේ අවබෝධයෙන් ආස්වාදයක් ලබනවා අනුන්ගේ ගුණෙන් ආස්වාදයක් ලබනවා කවදාවත් තමන්ගේ ජීවිතේට ඒ ගුණ ධර්ම එකක්වත් අදන්නේ නැහැ. අසුවල් භික්ෂුව හරි නියතමානී. හැබැයි මම වංකයි ඒ වංකකම නියතමානිකම කරගන්නේ අර නියතමානි භික්ෂුව දිහා දැකලා ආස්වාදයක් ලබනවා. මේ හරි ශ්‍රේෂ්ඨයි හරි කීකරුයි. ඒ කීකරුකම දැකලා ආස්වාදයක් ලබනවා. කවදාවත් තමන්ගේ උඩඟුකම අහංකාරය නැති කරලා තමන් කීකරු වෙන්නේ නැහැ. අපි කෙනෙකුගේ කීකරුකමට කැමති කියලා කියන්නේම ඒ කැමති වෙච්ච ගුණය අපි ළඟ නැති නිසා නේද? කාන්තාව කාන්තාවකට කැමති වෙන්නේ නැහැ පුරුෂය පුරුෂයෙකුට කැමති වෙන්නේ නැහැ රියදුරු මාත්‍යෙක් රියදුරු කෙනෙකුට කැමති වෙන්නේ නැහැ මාචාර්යවරයෙක් මාචාර්යවරයෙකුට කැමති වෙන්නේ නැහැ භික්ෂුවක් භික්ෂුවකට කැමති වෙන්නේ නැහැ ඒක යාළඟ තියෙන නිසා හැබැයි ගීයක් භික්ෂුභාවයට කැමති ඇයි ඒක යාළඟ නැති නිසා එනම් මේ ලෝකේ අපි ළඟ තියෙන්නේ මොනවද? ඒකට අපි කැමති නැහැ. නැති ඒකට තමයි කැමති. මේක සිතේ ස්වභාවයක්. කොච්චර අපි ධර්ම ඉගෙන ගත්තත් වැඩක් නැහැ. මේ සරල ධර්මය අපේ සිතිවිලි වල තියෙන ධර්මය අපිට තේරෙන්නේ නැත්නම් අපි ධර්ම ඉගෙනගෙන අපි මොනව කරන්නද? ත්‍රිපිටකේම කටපාඩම් වෙච්ච පොතලේ හාමුදුරුවෝ අපි ධර්මයේ අකුරක් නැර සම්පූර්ණයෙන්ම දන්නව නේද? ත්‍රිපිටකයේ කටපාඩම් කියලා කියන්නේ සූත්‍රයේ කටපාඩම් විනය කටපාඩම් අභිධර්මයේ කටපාඩම් ඒ සෝතාපන්න වෙලා හිටියේ නෑනේ. ඔන්න ඕක තමයි අපි ඉගෙන ගත්ත කටපාඩම් කරවා කියන එකේ යථාර්ථය. අපට අවශ්‍ය අභිධර්මයක අපට කටපාඩම් වීමවත් සූත්‍ර දාස් ගණන් කටපාඩම් වීමවත් විනය කටපාඩම් වීමවත් නෙමෙයි දුකෙන් නිදාසීම දුක නිවීම අපේ දුක නිවෙනවා නම් අන්න ඕක තමයි අභිධර්මය සසරේ විමුක්තියටපත් වෙනා නම් ඕක තමයි අභිධර්මය ඕක තමයි විනය ඕක තමයි සූත්‍රය එතනින් එයාට මොකද්ද අපි අමෝම රාත්‍රලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබනෝ නම් මීට වඩා ත්‍රිපිටකය තියනද ලෝකේ ඕක තමයි ත්‍රිපිටකය එහෙනම් අද අපේ ජීවිතය තුළ අපිට පිරිනිවන් පාන්න බැරි නම් මාර්ගඵලයකටපත් වෙන්න බැරි නම් අපි තුල තියෙන අසත්පුරුෂ ගුණධර්ම මොකවත් පාවෙන්නේ නැත්නම් දුරු වෙන්නේ නැත්නම් අපි ලෝභයෙන් මත් වෙනවා නම් රාගයෙන් මත් වෙනවා නම් ద్వේෂයෙන් මත් වෙනවා නම් අපි මොනතරම් සූත්‍රයේ කටපාඩම් කළත් වැඩක් නැහැ. ඒක කටපාඩම් කරනට වඩා නිකන් ඉන්නේ ඊට වඩා යහපන්. එහෙනම් අපේ ජීවිතවල අපි අනිත්‍යයේ ගුණ දැකලා වින්දනයක් ලබනවා. අනිත්‍යයේ චර්යය දිහා දැකලා වින්දනයක් ලබනවා. ඒක තුලින් අපි ආස්වාදයේ ලබනවා මිසක් අපි තුල ඒ ಗುಣධර්ම නිර්මාණ කරගන්න දක්ෂ නැහැ. ඒ නිසාම අපි උප්පත්තියක් හදනවා. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ පරිසරයෙන් අපි ආස්වාදයක් ලබන්නේ නැද්ද? අපි පරිභෝජනය කරන බඩමුට්ටු වලින් ආස්වාදයක් ලබන්නේ නැද්ද? අපි හිතවත් වෙච්ච අපේත් එක්ක ජීවත් වෙන ඒ පිරිසත් එක්ක අපි ආස්වාදයක් ලබන්නේ නැද්ද? හැම මොහොතෙම මේ ස්පර්ශයේ ආස්වාදය අපට උත්පත්තියක් අදනවා නිර්මාණය කරනවා කියනක අපට වැටහුන්නේ නැහනේ. මේ ලෝකයේ සෑම කෙනාම මේකේ නැසකන දිව නාසයේ සමසිතෙන් ආස්වාදයේ ලැබමින් සිටිනවා. ඒ ආස්වාදයේ තුලින් ඒගොල්ලෝ උත්පත්තියක් නිර්මාණය කරමින් පවතිනවා. මේ කට්ටියට තේරුන්නේ නැහැ මම ඉපදෙන්නේ මේක තුලින් කියලා. ආදීනව දැක්කේ නැත්තම් කොහොමද ආස්වාදයෙන් නිස්සාරණ වෙන්නේ යා? නිස්සාරණයක් නිර්මාණය වෙන්න නම් නිස්සාරණයටපත් වෙන්න නම් ඒකේ ආදීනව දකින්න පාය. ආදීනව දකින්නකොට තමයි ඒ ආස්වාදය එයාගෙන් බැහැරව යන්නේ දුරු වෙන්නේ. අද අපි කොච්චර බුදුන් සරණ ගියත් මොනතරම් ගුණධර්ම වැඩුවත් අපි මේ ඇස් වලින් විඳින ආස්වාදය තාම නතර වෙලා නැහැ කියන එක අපි හදවත් දන්නවනේ. මොනවාරි එකක් වැව්වාම කය වැවුනාම දැන් ඒක අපට පිළිවෙලයි කියලා අපි හිතන්නේ නැහනේ. ලස්සනට තියෙන්න ඕනේ, ඒවා හොඳට මැදලා තියෙන්න ඕනේ, ඒවා රැලි හරියට තියෙන්න ඕනේ. කමිසෙට කලිසම ගැලපෙන්න ඕනේ, කලිසමට කමිස ගැලපෙන්න ඕනේ, ඒ දෙකටම සපත්තුව ගැලපෙන්න ඕනේ, ඒකට ගැලපෙන කණ්ණාඩි කුට්ටම තියෙන්න ඕනේ. වාහනෙට ගැලපෙන පාට අඳින මිනිස්සු තද ලෝකේ ඉන්නවා. වාහනේ කොළපාට නම් එයා අඳින්නේ කොළපාට. මොකද එහෙම ආස්වාදයක් පොට්ටම්බේ තුලින් විඳිනවා මිනිස්සු. සමහර මිනිස්සු පාර යනකොට දුඹුරු පාට නම් සේරම දුඹුරු පාටයි, රෝස පාට නම් සේරම රෝස පාටයි, රතු පාට නම් සම්පූර්ණ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම සේරම ඇඳුම් කට්ටලේ රතු පාටයි. මොකද්ද ඒකින් අයා ආස්වාදයක් ලබනවා. අද පැවිදි ජීවිතය තුල තේම ආස්වාදයක් අපට නැද්ද? තවිකේ පාට සරප්පුවට ගැලපෙන්න ඕනේ, සරප්පුවටයි තවිකේටයි ගැලපෙන පාට අඳන සිරුරට ගැලපෙන්න ඕනේ. ඒ සේරමට ගැලපෙන කුඩයක් නැත්තම් ඒ කුඩේ අතට ගන්න නැහැ. ඒක පිළිගන්නේ ඇයි? කුඩේ පාට වෙනස්. මොකද්ද කිව්වා මේකෙන් ආස්වාදයක් ලබනවා. සමහර වැඩිහිටි භික්ෂුවන් එහෙම නැත්නම් අපේ ගුරුවරයා අඳින පාටම තමන්නුත් පොරවන්න ඕනේ. ගුරුවරයාගේ පාටෙන් පොරවගෙන ගුරුවරයා ඇවිදින විදිහට ඇවිදිනවා, ගුරුවරයා කතා කරන විදිහට කතා කරනවා. ඒක තුලගේ ආස්වාදයක් ලබනවා. එයා දන්නේ නැහැ මේ මනෝ සංචේතය තුලින් එයා ආස්වාදයක් ලබනවා. ඒක තුලින් එයා ඇලිලා, ඒක තුලින් එයා උත්පත්තියක් නිර්මාණය කරනවා. මේක තේරුන්නේ නැහැ මේ තාපසයාට. ගුරුවරයා පොරවන්නේ ගුරුවරයාගේ පාට, මම පොරවන්න ඕනේ මගේ පාට. ඒකවත් එයාට 100ක් නැහැ. ගුරුවරයා ඇවිදින්නේ ගුරුවරයාට ඕන විදියට, මම ඇවිදින්න ඕනේ මගේ අවබෝධයට ගැළපෙන විදියට. ඒකවත් තේරුන්නේ නැහැ මේ ශිෂ්‍යයාට. ගුරුවරයා කතා කරන්නේ ගුරුවරයාගේ අවබෝධයට සාපේක්ෂව, මම කතා කරන්න ඕනේ මගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයට සාපේක්ෂව. එයා පුරුදු වෙන්නේ එයාගේ අවබෝධයෙන් කතා කරන්න නෙමෙයි, ගුරුවරයාගේ අවබෝධයෙන් කතා කරන්න. මොනතරම් උම්මත්තකද, මොනතරම් ආස්වාදයක් ලබනවද එයා? චිත්‍රපටියක් දැකලා ඒකේ නළුවා වාගේ මිනිස්සු ඇවිදින එකයි, ඒ නළුවා වාගේ කතා කරන එකයි, ඒ විදිහට ජීවත් වෙන එකයි අතර මේ භික්ෂුන් වහන්සේලා ඒ වැඩිහිටි ගුරුවරයා උපාධ්‍යාය වාගේ ඒ පාඩම් පුරවගෙන ඒ විදිහට ඇවිදිලා ඒ විදිහට කතා කරන එකේ වෙනසක් තියෙනවද? දෙකම එකයි. නැති දෙයක් ඇතයි කියලා පෙන්වන එක තමයි චිත්‍රපටය. ඒ නැති දෙය ඇතයි කියලා පෙන්වනවා. ඒක ඇතයි කියලා විශ්වාස කළා අර මිනිස්සු මුලා වුණා. විඥානය තවත් විඥානයකට සමාන නැහැ. හැමදේම නැති වෙවි ඇති වෙවි පවතින ලෝකයේ තුල කිසිම දෙයක් ස්ථිර නැහැ. හැමදේම අනිත්‍යයි. අනිත්‍ය ලෝකයේ තුල එයා යමක් නඩත්තු කරනවා මේක වැටහුනෙත් නැහනේ. කොහොමද සෝතාපන්න වෙන්නේ? සෝතාපන්න වෙන්න ඉසෙල්ලාම එයා තුළ තියෙන මේ ආස්වාදය දකින්න එපාය. අපි අපේ ජීවිතයේ තාම යථාර්ථය දැක්කේ නැහැ. හැම මොහොතක ගන්න අපි වින්දනයක් ලබනවා, සුවයක් ලබනවා, ආස්වාදයක් ලබමින් සිටිනවා. මේ අසකන දිව නාසය සමසිතේ මේ ක්‍රියාවලිය තාම අපි නවත්තලා නැහැ. අපට මේකේ යථාර්ථය තේරිලා නැහැ. අපි මේ ආස්වාදයේ ලබන හැම මොහොතේම මේක ආදීනව අපට මුලා වෙලා යනවා, මේක වැහිලා යනවා. ආදීනව දැක්කේ නැත්තම් මේක නිස්සාරණ වෙන්නේ. නිස්සාරණ වෙන්නේ නැත්තම් කොහොමද පිරිනිවන් පාන්නේ? නිස්සාරණ වුණ නැත්තම් අපි කොහොමද සසර දුකෙන් එතර වෙන්නේ? නැවත ඉපදිලා දුක් විඳින්නනේ සිද්ධ වෙන්නේ. මේ පුංචි සරල ධර්මතාවය අපට තාම වැටහුන්නේ නැහනේ. හැම කමඨාණක් තුළින්ම හැම භාවනාවක් තුළින්ම ආස්වාදයක් ලබන කට්ටිය නැද්ද? මොනවා කෙරුවත් හරියන්නේ නැහැ. මට සක්මන් කළේ නැත්තම් මොනවා කෙරුවත් අද හරියන්නේ නැහැ. මට පිළිකුල් භාවනාව වැඩිවේ නැත්තම් මොනම දේ කොච්චර කෙරුවත් හරියන්නේ නැහැ. මට ආනාපාන වැඩිවේ නැත්තම් එදා කෑවේ නැහැ වගේ. දැන් බලන්න යගේ කමඨාණ මොනතරම් ආස්වාදයක් වෙලාද? කමඨාන් තියන්නේ නිරෝධ වෙන්න, දුක නිවන්න. දැන් එයා දුකක් වගා කරනවා. දුක වවන කමඨාන කොහමද කමඨානක් වෙන්නේ? කමඨාන් කියලා කියන්නේම දුකෙන් නිදාසීමක්. භාවනාව කියන්නේ සිත නිවන ධර්මතාවයක්. දැන් මේක තුළින් සිත නඩත්තු වෙනවනේ. සිත නඩත්තු කරන ක්‍රියාවලිය ව්‍යායාමයේ කොහමද භාවනාවක් වෙන්නේ? ඒක රස්සාවක්. ඒ ආනාපාන කරන රස්සාව කරන කෙනෙක්, පිළිකුල් භාවනාව රස්සාවක වශයෙන් කරන කෙනෙක්, සක්මන් රසාව කරන කෙනෙක්. ඇයි එයා ඒක තුළින් යම්කිසි වින්දනයක් ලබනවා, සුවයක් ලබනවා. ඒ සුවය, ඒ ආස්වාදය යාගේ වැටුප. එයා දන්නේ නැහැ මම මේ සක්මන් භාවනාව තුළින් වැටුපක් ලබන බව. ඒ භාවනා යෝගියා දන්නේ ආනාපාන සතිය තුළින් මම වැටුපක් ලබනවා, මේකෙන් ආස්වාදයක් ලබනවා, වින්දනයක් ලබනවා. මේක මගේ වැටුප කියලා එයා දන්නේ නැහැ. එයා මේ රසාවක් කරන්නේ. අවුරුදු 55න් විශ්‍රාම යනවා වාගේ මේකත් අවුරුදු 10ක් 15ක් 20ක් විතර යනවා. විශ්‍රාම යනකම් එයාට නිදාසෙන්න බැයි. එයා වැටුපක් ලබන රස්සාවක් කරන සේවකෙන්. අද අපේ කමඨාන් වල මේ ආස්වාදයේ පවතිනවා. මේ යථාර්ථය දැනගෙන ඒක නිරෝධයට අපි වෙනස් කරගන්නට ඕනේ. කමඨාන වඩන හැම මොහොතක් ගානේ නිවීමක් අට ගන්නට ඕනේ. භාවනා කරන්නේ ධ්‍යාන ලබන්න නෙමෙයි, නිරෝධ වෙන්න, නිවෙන්න. සිත නිවෙනවා නම් ඒකේ ඵලයක් ලැබුණොත් මොකද, නැත්නම් මොකද? ඒක අපට අදාළ නැහැ. සිත නිවෙනවා නම් එච්චරයි. ධර්මයේ කියන්නේ සෝවාන් වෙන්න, සකෘදාගාමි වෙන්න, අනාගාමි වෙන්න ආන එකක් නෙමෙයි. සිත නිවෙන්න ආන එක. සිත නිවෙනකොට ඒවා වෙනවා. රසට කන්න ඕනේ, බඩ පිරෙන්න කන්න ඕනේ. ආයේ ශක්තියට කන්න ඕනේ කියලා එක එක වට්ටෝර වලට බත් පාර්සල් 10ක් විතර කන්න පුළුවන්ද? බඩගින්නට එකක් කන්න, එතකොට ඒ කියන ඔක්කොම ටික වෙනවා. බඩත් පිරෙනවා, රසත් දැනෙනවා, කයට අවශ්‍ය ශක්තියත් ලැබෙන ඔක්කොම එකකින්ම වෙනවා. බඩගින්නට කෑම කෑවාම අර වට්ටෝරේ තියෙන සේරම ප්‍රශ්න ටික විසඳෙනවා. මේ සරලදී අපට තේරුන්නේ නැහනේ. ඉතින් නිවෙන්න මොනවද පුරුදු කරලා බලන්න. හිත නිවෙන්න කමඨාණක් වඩලා බලන්න. හිත නිවෙන්න භාවනාවක් වඩලා බලන්න. මේ ඵලත් එක්ක නිරෝධයටපත් වෙන්නේ නැද්ද කියලා. හිත නිවෙන්නයි හාන්න ඕනේ. හිත නිවෙන්නයි කරන්න ඕනේ. හිත නිවෙන්නයි ජීවත් වෙන්න ඕනේ. එතකොට මේකෙන් ඔක්කොම ටික වෙනවා. දැන් අපට අවශ්‍ය වෙලා තියෙන හිත නිවෙන්න නෙමෙයි සෝවාන් වෙන්න. ඒක පුදුමාකාර දෘෂ්ටියක්. වර්තමානයේ පවතින හොඳම මානසික ලෙඩේ එක ගොඩක් කට්ටියට තේනවා. රාත්‍රණ අනේ රාත්‍රලා නම් බෑ සෝවන් වුණොත් ඇති. මොකද්ද කියලා කිව්වාම රුපියල් 100ට බාට ජෝඩුවක් තියෙනවා, 500ට බාට ජෝඩුවක් තියෙනවා, රුපියල් 2000ටත් බාට ජෝඩුවක් තියෙනවා. එයා ගිහිල්ලා කියන 100 එක ඇති. අයි 500 එක හොඳට පවතින. හැබැයි ඒක එක එක එපා. 100 එක හොඳටම ඇති. සසර දුකෙන් නිදාසෙන්න නම් සංසාරයේ මෙච්චර ඉපදුනේ. සසර දුකෙන් නිදාසෙන්න නම් මෙච්චර සංසාරයේ දුක් විඳේ. දැන් මේ නිදාසන අවස්ථාව ලැබුණාම ඇයි ඒකට පයින් ගන්නේ? මේ මිනිසත් භවයේ මොන මොහොතේද අපි සතුටෙන් ජීවත් වුනේ? හැම මොහොතක්ම දුකයි නේද? හැම තප්පරයක්ම අපට දුකයි නේද? පෞගිය හැම දවසක්ම අනවබෝධයෙන් ජීවත් වුණා නම්, අවිද්‍යාවෙන් ජීවත් වුණා නම්, අවිද්‍යාවෙන් හිටපු හැම මොහොතක්ම අපිට දුකයි නම්, හැම මොහොතේම වෙනස් වෙන නාම රූපත් එක්ක අපි මේ දුක්ඛම් විඳින්නේ. ඇයි සෝතාපන්න වෙලා තවත් අත්වතාව දුක් විඳින්න කැමති වෙන්නේ? ඒ කියන්නේ ආත තාම දුක තේරිලා නැහැ. සෝතාපන්න වුණොත් ඇති අනාගාමි හරියත් එපා කියලා කියනවා. කියන්නේ එයා සෝතාපන්න වෙන්නෙත් නැහැ. ඇයි සෝතාපන්න වෙන්න දුක නිවෙන්න ඕනේ? යම්කිසි අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. ඒ සම්මාදිට්ඨිය තුළින් ප්‍රතිසතයකින් දුක නිවෙන්නට ඕනේ. එයා දුක නිවන්න කැමති නැත්නම් කොහොමද සෝතාපන්න වෙලා දුකක් නිවෙන්නේ? අපිට සිද්ධ වෙන්නට ඕනේ සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරියත් නෙමෙයි. අපට ඕනේ බණක් ඇහෙන්න ඕනේ නිවෙන්න. අපට කමඨාණක් ලැබෙන්න ඕනේ නිවෙන්න. අපට භාවනාවක් ලැබෙන්නට ඕනේ නිවෙන්න. සාතික ලබන්න නෙමෙයි, මාර්ගඵලයකටපත් වෙලා ඒක තුළින් උඩඟුකමක් ආංකාරකමක් නඩත්තු කරන්න නෙමෙයි. සිත නිවෙන්න පුරුදු කළාම, සිත නිවෙන්න ශ්‍රවණය කළාම නිවෙනකොට අරකින හැමදේම වෙනවා. මෙන්න මේ ආස්වාදයේ තේරුම් ගත්තේ නැත්නම්, මේ ආදීනම අපි තේරුම් ගත්තේ නැත්නම්, මේ තුළින් නිස්සාරණයටපත් වුනේ නැත්නම් කවදාවත් මේකින විමුක්ති අපි තුල ඇති වෙන්නේ නැහැ. අපි රාතෙක් වෙන්නේ නැහැ මේ භවෙන්. ඕකම තමයි කලින් හැම භවයකම සිද්ධ වුනේ. හැමදාම හිපදිලා හිපදිලා අපි දුක් විඳිනවා. හැමදාම ওই ප්‍රශ්නේ අපට තිබුණා. ඇයි රාත් වෙන්න බැරි වුනේ? මේකින ආස්වාදේ අපි තේරුම් ගත්තේ නැහැ. මේකේ ආදීනව දැක්කේ නැහැ. ඒ කිසිම නාම රූපයකින් නිස්සාරණයටපත් වුනේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය 2600ක් අවිල්ලා නිරාංජනා නදියේ වැලිවලට වඩා බුද්ධ ශාසනය අපි පතපසු කරගෙන ආවා. ඒ හැම එකක්ම පව කරගෙන ඇවිල්ලා අපට මේ යථාර්ථය තාම තේරුන්නේ. දැන් මේ මිනිසත් භවයේ ලැබපු මේ මොහොතේවත් මේක තේරුම් ගත්තේ නැත්නම්, මේ යථාර්ථය දැන් තේරුම් අරගෙන ඇස්වල ආස්වාදේ අපි අරියට දැක්කේ නැත්නම්, මේ අනිත්‍ය වෙන දේ තුළ ආස්වාදයක් නැහැ කියන විද්‍යාව, ඒ විද්‍යාව ඇසපාල කරගත්තේ නැත්නම්, මේ කියන තැනෙත් අපිට පිරිනිවන් පාන්න හම්බෙන්නේ නැහැ. තවත් ඉපදීමක් සිද්ධ වෙනවා. ඇයින හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින ලෝකයේ තුල ස්ථිරව පවතින්නේ. ඒ කියන කෙනා තමයි දන්නේ මොකද්ද කියන්නේ කියලා. ඒ කියන දේ නෙමෙයි මට හැයෙන්නේ, වෙන එකක් හැයෙන්නේ. තේරුනේ ඒ ඇයිච් එක නෙමෙයි, වෙන එකක් තේරුනේ. මේ හැම මොහොතෙම පියවර ගණනාවක් වෙනස් වෙලා නම් මම කොහමද අසවලා අසවල් දෙය කිව්වා, ඒ දේ මට ඇහුණා කියලා මම ලෝකයක් නඩත්තු කරන්නේ? කියපු කෙනා විතරමයි දන්නේ කිව්වේ මොකද්ද කියලා. හැවුනේ වෙන එකක්. ඇයිච්ච දේ කවදාවත් මට තේරෙන්නේ නැහැ. හේතුව ඇයිච්ච දේ තේරෙන්නේ මගේ ප්‍රඥාවට අනුව නම්, අවබෝධයට අනුව නම්, අවබෝධය අඩු නම් ඒ ඇයිච්ච දේ තේරෙන්නේ අවමෙන්. ප්‍රඥාව වැඩි නම් එයාට ඒක වැඩියෙන් තේරෙනවා. එහෙනම් ඇයිච්ච දේ කවදාවත් මට තේරෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මං තරහා ගන්නෙ? මං කොහොමද වෛර බඳගන්නෙ? මේ අනිත්‍ය ධර්මතාවයවත් මට තේරිලා නැහනේ. ගුරුවරයා සමහරලාට ශිෂ්‍යයාට බයිනවා බයිනවා බයිනවා. ඉවරයක් නැහැ. ගුරුවරයා අමනාප වෙලා එයා වෛර බැඳගෙන ගුරුවරයාගෙන් අයින් වෙලා යනවා, ඈත් වෙලා යනවා. ශිෂ්‍යයාට තේරුන්නේ නැහැ මේ ගුරුවරයා බයින්නේ මට නෙමෙයි, මගේ වරදට කියලා. වරදට බයිනවනම් වරද නේද රෙදි ඔසාගෙන යන්න ඕනේ. ඇයි ශිෂ්‍යයා යන්නේ? ඒ කියන්නේ එයා ඒක එයාගේ කරගෙන. එයාට තාම යථාර්ථය තේරුන්නේ නැහැ. එයා තාම මේ අනිත්‍ය ලෝකය තුළ මේ ආස්වාදය හරියට තේරුම් ගත්තේ නැහැ. මේකේ ආදීනව දැක්කේ නැහැ. මේ නිස්සාරණය එයා තාම ප්‍රඥාවෙන් දැක්කේ නැහැ. ගුරුවරයා මට අපහාස කරනවා, ගුරුවරයා මට නිඳා කරනවා. ඒ නිඳා අපහාස කරන්නේ මට නෙමෙයි, මගේ දුර්වලකමට, මගේ අසත්පුරුෂභාවයට, මගේ අඩුපාඩු වලටයි මේ බනින්නේ, අපහාස කරන්නේ. එහෙනම් එයාට ඕනනම් එයා රෙදි අරගෙන ගියාදෙන් මම යන්නේ. හේතුව ඒ අඩුව මගේ නෙමෙයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ ආස්වාදයන් අපි නඩත්තු කරනවා. අපි මේ යථාර්ථය දකින්නේ නැහැ. මේ ඇයෙන එකක්වත් ස්ථිර නැහැ. හේතුව කියන කෙනා විතරයි දන්නේ. විඥානය තවත් විඥානයකට සමාන නැත්තම් කොහොමද ඒ විඥානයට තේරිච්ච දේ මට තේරුණා කියලා මම හිතන්නේ? එයා කියන දේ ඒ විදිහට මම තේරුම් ගත්තයි කියන දෘෂ්ටියට මම කොහොමද දෙන්නේ? හේම එකක් මට වැටහිලා නැහැ. මේක ඒ අයගේ නැනනුවන පමණට තේරෙන එකක්. මේ අවවාදය මට තේරෙන්නේ මගේ නැනනුවට පමණ. මේ තරවටුව මට ඇහෙන්නේ මගේ නැනනුවට පමණ. මේ ධර්ම දේශනාව තේරෙන්නේ මගේ අවබෝධයේ තරමට, මගේ ප්‍රඥාවේ තරමට, මට තේරෙන ප්‍රමාණයටයි මේක තේරෙන්නේ. ඉතුරු ටික මට කවදාවත් තේරෙන්නේ නැහැ. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් මේ ශබ්දයෙන් ආස්වාදයක් විඳින්නේ නැහැ. හේතුව ඒ ආදීනව දැක්කා. ඒ කන්වල ශබ්දය නිසා, ඒ ආස්වාදයෙන් ආදීනව දැක්ක නිසා එයා නිස්සරණ වෙනවා. කන් හේතු කරගෙන එයා කවදාවත් ඉපදෙන්නේ නැහැ. දකින හැමදේ තුළම වෙනස් වීමක් තියෙනවා. හැමදේම වෙනස් වෙමින් පවතිනවා. මේක දකින කෙනා මේ දිට්ඨියෙන් ආස්වාදයක් ලබන්නේ. ඒ නිසා ඒ ආස්වාදයේ මුල් කරගෙන එයා උත්පත්තියක් නිර්මාණය කරන්නේ. හැමදේම වෙනස් වෙමින් පවතින ලෝකයේ තුල ආස්වාදයක් නැහැ කියන ආදීනවය දැක්ක ගමන්ම එයා නිස්සරණ වෙලා ඉවරයි. ඇසින් නිවන් දැකලා ඉවරයි. ඇයින ශබ්ද හැම එකක්ම වෙනස් වෙමින් පවතිනවා. කියන කෙනා කියන දේ මට හැෙන්නේ නැහැ. ඇයින දේ මට තේරෙන්නේ නැහැ. තේරෙන දේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මේක දැකපු කෙනා කන් වලින් නිදාස්සලා ඉවරයි. කන් වලින් නිවන් දැකලා ඉවරයි. හැම රසයක්ම හැම මොහොතෙම වෙනස් වෙනවා. කිසිම දෙයක් ඒකාකාරව පවතින්නේ නැහැ. ඒ නිසා රසවලින් ආස්වාදයක් නැහැ. වින්දනයක් නැහැ. ඒම සුවයක් නැහැ. පැණි රස, අඹුල් රස, තිත්ත රස, කාට රස කියන, ලුණු රස කියන සියලුම දේවල් වෙනස් වෙමින් පවතිනවා. එකක්වත් ඒකාකාරව පවතින්නේ නැහැ. මෙන්න මේ ධර්මතාවය දන්න කෙනා රසවලින් ආස්වාදයක් ලබන්නේ. ඒ ආස්වාදය නැති නිසා එයා ඒක ආදීනව හොඳට තේරුම් ගන්නවා. ඒ නිසා සියලු රසයන් එයාගේ ඉදිරියේ නිස්සරණ වෙලා යනවා. රසයෙන් ඉපදීම නැවතුණා. රසය හේතු කොටගෙන එයා නිවන් දැක්කා. හැම දෙයක් තුළම ස්පර්ශය තුළම ආස්වාදයක් විඳිනවා. හැම ස්පර්ශයක්ම අනිත්‍යයි, වෙනස් වෙමින් පවතිනවා. ඒ හැම ස්පර්ශයක්ම වෙනස් වෙමින් පවතින නිසා ස්ථිර නැති එකක් තුළ ආස්වාදයක් නැහැ කියලා දැනගත්තාම එයා ජීවත් වෙන පරිසරය, එයාගේ රස්සාව, එයාගේ ගෙවල් දොරවල්, කුටි සේනාසන, ඒ සිවුරු පිළිකර බඩුබායි රාදිය, එයා ඇවිදින පොළව, මිදුල, ඒ පරිභෝජනය කරන සියලුම දේවල් තුළ එයා ආස්වාදයෙන් නිදාසනවා. හේතුව එයා ආදීනව දැක්කා. ඒ නිසා සියලු බඩුබායි රාදියෙන්, සියලු සත්‍යයෙන් එයා නිස්සරණ වෙනවා. දැන් බලන්න භෞතිකය තුළින් එයා නිවන් දැක්කා නේද? බැඳීම් වලින් නිවන් දැක්කා නේද? හැම චෛතසිකයක්ම අපිට ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. එක චෛතසිකයක්වත් ස්ථිර වශයෙන් පවතින්නේ. හැම චෛතසිකයක්ම අනිත්‍යයි. ස්වල්ප ස්වල්ප මොහොතයකින් ඒවා ඇතිවෙවි ඇතිවෙවි නැතිවෙවි යනවා. මෙන්න මේක දැකපු කෙනා කවදාවත් සිටිවිලි වලින් ආස්වාදයක් ලබන්නේ නැහැ. අනාගතය ගැන ලෝක හදාගෙන ඒකෙන් විඳින්න යන්නේ නැහැ. අතීතයේ වෙච්ච දේවල් මතක් කර කර විඳින්න යන්නේ. ඒ අතීතයේ අනාගතයේ තුලත් අනිත්‍ය ධර්මතාවය දැක්කාම ඒක තුල ආස්වාදයක් නැති බව තේරුම් අරගෙන එයා ඒකෙන් නිරෝධ වෙනවා, නිස්සරණයටපත් වෙනවා. අද අපේ මානසික සිටිවිලි වල මොනතරම් ඊනමවනවද, මොනතරම් උම්මත්තක වෙලා වින්දනයක් ලබනවද, එක එක දේවල් ඉතාගෙන අපි මොනතරම් භුක්තියක් විඳිනවද? කසාද බැඳලා නැති කට්ටිය කසාද බැඳලා ඉන්නවා වාගේ ඊනමවාගෙන රාගෙන් එයා ආස්වාදයක් ලබනවා. කසාද බැඳපු කට්ටිය දික්කසාද වෙලා නිදාසුණා වාගේ ඊනම වාගෙන ආස්වාදයක් ලබනවා. දුප්පතුන් පෝසත් උනා වාගේ විමාන ගත්තා වාගේ හෙලිකොප්ටර් ගත්තා වාගේ වටිනාකරන කෝටි 400 500 වාන ගත්තා වාගේ ඊනම වාගෙන ආස්වාදයක් ලබනවා. කෝටිපති වැමදේ මත්තරලා නිදාසලා ශුන්‍යගාරගත උනා වාගේ දුප්පතුන් උනා වාගේ ලෝකම වාගෙන ආස්වාදයක් ලබනවා. ලෙඩ වෙච්ච කට්ටිය නිරෝගිමත් වෙන්නමයි කියලා ලෝකම වාගෙන ආස්වාදයක් ලබනවා. නිරෝගිමත් වෙච්ච කට්ටිය අසරණ වුණා අන්ත අසරණ වෙලා ලෙඩ වෙලා ඉන්න බව මානසිකත්වයක් අදාගෙන ආස්වාදයක් ලබනවා. වෛරෙන් ඉන්න කට්ටිය පලිගත්තා කියන මානසිකත්වය අදාගෙන ආස්වාදයක් ලබනවා. පාරමී පුරණ කට්ටිය එකක්වත් පුරලා නැහැ. හැබැයි විශාල දානයක් දෙනවා වාගේ, විශාල යුතුයකම් කරනවා වාගේ, වගකීම් දරනවා වාගේ, අනිත් අයට පීඩනවා වාගේ මානසික ලෝක අදාගෙන ආස්වාද ලබන්නේ නැද්ද? බලන්න ගියාම මේක අපි හැමෝටම තියෙන මානසික ලෙඩක්. නැති දේවල් ඇතයි කියලා හිතාගෙන අපි ආස්වාද ලබනවා. ඇති දේවල් නැතයි කියලා හිතාගෙන ආස්වාදයක් ලබනවා. එහෙම කණ්ඩායමකුත් ඉන්නවා. සමහර තපස්වර ඉන්නවා නැති දේවල් හැම දෙයක්ම තියෙනවයි කියලා හිතනවා. එයාට ඵලයක් නැහැ. හැබැයි ඵලයක් තියෙනවයි කියලා එයා ආස්වාදයක් ලබනවා. අවබෝධයක් නැහැ. අවබෝධයක් තියෙනවයි කියලා ආස්වාදයක් ලබනවා. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ මොකවත්. හැබැයි මේ ලෝකේ තවත් ප්‍රත්‍යක්ෂ කරන්න මොකවත් නැහැ කියලා එයා ආස්වාදයක් ලබනවා. තාම කිසිම අඩුවක් ඇදිලා නැහැ. කිසිම දුර්වලකමක් නිවැරදි වෙලා නැහැ. හැබැයි ලෝකෙ මොකවත් කරන්න නැහැ. හැමදේම කෙරෙනවයි කියලා ආස්වාදයක් ලබනවා. ඒ වෙනකොටත් එයාට කරන්න ලක්ෂයක් විතර වැඩ තියෙනවා. කීකරුකමක් නැහැ. යටාත්පාත්කමක් නැහැ. නියතමානිකමක් නැහැ. අවංකකමක් නැහැ. මේ වගේ අඩුපාඩුත් එක්ක ඉන්න කෙනා මේවා හදන්නේ නැහැ, නිවැරදි කරන්නේ නැහැ. හැබැයි අයිතාන ඉන්නවා ලෝකේ හදන්න කිසිම දෙයක් නැහැ. හැමදේම හැදිලා තියෙන්නේ, බලාගෙන ඉන්න තියෙන්නේ. මේ විදිහට මාන්නේ උඩඟුයන් ආංකාරයෙන් බලාගෙන හිටියාම එයා කොහොමද නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ? මේ විදිහට තමයි සංසාරේ බව ලක්ෂ කෝටි ගාණක් මෙයා මෙහෙම හිටපු නිසා තමයි අදත් මෙහෙම ඉපදිලා ඉන්නේ. මේකවත් තේරුන්නේ නැහැ. දැන් අකීකරුකනා කීකරුකම හදන්නේ නැතුව ඒක ඉබේ හැදෙන්නේ ක්‍රමයේ කොහමද? අර කොහමද කියලා කිව්වම ආල් ටිකක් මේ මුට්ටියකට දාලා පැත්තකින් තියලා බලාගෙන ඉන්නවා. බතුය වෙනවලු. එහෙම බතුය වෙන්නේ නැහැ. ඇයි ඒක ආල් වලට වතුර දාලා හොදන්න ඕනේ, ලිපේ තියන්න ඕනේ, දර දාන්න ඕනේ. ඒක ළඟ ළඟ ඉඳලා ඒක ලස්සනට උයලා පියලා ඒක බා ගන්න ඕනේ, නිවා ගන්න ඕනේ. මේ කිසිම දෙයක් කරන්න නැතුව එහෙම නිකන් ආල් ටිකක් මුට්ටියකට දැම්මයි කියලා බත්ලෙන්නේ කොහමද? හැමදේම කෙරෙනවා නම් දස පාරමිතාවත් කෙරෙන්නපාය. එහෙනම් බෝධිසත්වරු මොකටද පාරමී පුරන්නේ? තුන්තරා බෝධියකින් පතන බෝධිසත්වර හැමෝම පාරමී පිරුවා. මෙච්චර කාලයක් පාරමී පුරන්න ඕනේ කියලා බුදුවරු කියනවා. මේ කට්ටිය කියනවා මොකවත් පුරන්න ඕනේ නැහැ, බලාගෙන හිටියාම හරිලු. හැමදේම කෙරෙනවලු, කරන්න කිසිම දෙයක් නැල්ලු. කෙරෙන දේ බලාගෙන හිටියාම නිවන් දකින්නවලු. එහෙනම් මේ රාත් බෝධියට පාරමිතා මෙච්චරයි, පච්චේක බුද්ධ පාරමිතා මෙච්චරයි, රාත් බෝධියට පාරමිතා මෙච්චරයි. ඒතර මේ ඔක්කොම බොරු කතානේ. කරන්න කිසිම දෙයක් නැත්තම් පාරමිතාවට කාලයක් නිර්තිරමා තීරණය වෙන්නේ නැහනේ. මොකටද දස කුසල් වඩන්නේ කියලා බුදුවරු කිව්වේ? කුසලේ නිකං වැඩෙනවා නම් මොකටද දස කුසල් කියලා කත් තීරණය වුනේ? කරන්න කිසිම දෙයක් නැහනේ මොකටද එහෙනම් සිල් ගන්නෙ? හැමදේම කරනවා නම් බලාගෙන ඉන්න නම් තියෙන්නේ මොකටද පැවිදි වෙන්නේ? මොකටද උපසම්පදාව ගන්නෙ? දැන් තේරෙන්නේ නැද්ද? හැමදේම බලාගෙන ඉන්න කට්ටිය මෝහයේ අයිතිකාරයා වෙලා කියලා. කරන්න කිසිම දෙයක් නැහැ, කෙරෙන්න අරින්න තියෙනේ කියන කට්ටිය අවිද්‍යාවේ රජ්ජුරුව බවට පත් වෙලා කියලා. මගේ ළඟ රාගේ තියෙනවා, රාගේ මම ඒක නැති කරන්නේ. ඒක 100ෙන් දැකලා නිරෝධ කරන්න ඒකට හේතු මම නිරෝධ කරන්නේ. ඒ අවිද්‍යාව විද්‍යාව කරගන්නේ. මිනිස්සු දකින්නකොට රාගය ඇති වෙනවා. මේගොල්ලෝ පෙරබවයේ සංසාරේ අපේ දෙමව්පියෝ දූදරුවෝ. රාගය ඇති වෙන්නේ පුද්ගලයේ සත්‍යයේ කින්න නිසා. රාගය ඇති වෙන්නේ තාම යථාර්ථයේ පරම සත්‍ය දකින්න නැති නිසා. අවිද්‍යාවෙන් උම්මත්තක වෙච්ච නිසා මේ දුර්වලකම් මොකවත් අදාගන්නේ. ඒකේ ඉබේ හැදෙනවායි කියලා බලාගෙන හිටියාම කොහමද හැදෙන්නේ? දැඩි සත්කාර ඒකකේ තේම බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා, මොකවත් කරන්නේ නැහැ. කෙරෙන්න අරිනවා. සුප්ටික ගනල්ල බටෙන් පොවල යනවා. මල මුත්‍රා බටෙන් ගියාම ඒව අර පැකට් වලට එකතු වුණාම ඒව අස් කරනවා, සේලන් එක විදල යනවා, පවන් ටික ගාල යනවා, රෙදි ටික මාරු කරලා යනවා. කොහේ ඒගොල්ලෝ rahat උනාද? කිසිම දෙයක් කරන්නේ නැහැ. කෙරෙන්න අරිනවා, කෙරෙන දේ බලාගෙන ඉන්නවා කියන එක අනාගාමී කෙනෙකුට rahat එකට එක ගැලපෙන්නවා වෙන්න පුළුවන්. හැබැයි පුදුජන කෙනාට ගැලපෙන්නේ කොහමද? මේ මිනිස්යාගේ හතර ඉරියව්වෙම තියෙන කෙලෙස් අසත්පුරුෂ වැඩ. අසත්පුරුෂ වැඩ කෙරෙන්න දරියාම තව තවත් කර්ම ඇදෙනවා මිස තව තවත් ඉපදිනවා මිස ඉපදීම නැවතෙන්නේ කොහමද? මෙන්න මේ අවබෝධය තුල, මේ විදිහ ආස්වාදය තුල අපි ආදීනව දකින්නට ඕනේ. මේම ආස්වාද විඳින කට්ටිය ඉන්නවා ලෝකේ. නියතමානිකමක් මොකවත් අදන්නේ. උඩඟුකම, ආංකාර, හිතුවක්කාරකම ඔළුවටත් වඩා ඉදිමිලා තියෙනවා. මොකවත් නිවැරදි කරන්න හැබැයි ආ කෙරෙන දේ බලාගෙන ඉන්නවලු. කෙරෙන දේ බලාගෙන ඉන්නවා නම් අර ප්‍රශ්නේදී ආංකාරුනේ ඇයි? මෙයාට අකීකරුනේ ඇයි? මෙයාට උඩඟුකමෙන් උත්තර දුන්නේ ඇයි? දැන් මේවා කරනවා නේද? එයා කරනවා හැබැයි ඒක එයා පිළිගන්නේ. එහෙම ආස්වාදයක් එයා ලබනවා, එහෙම වින්දනයක් ලබනවා. මේ අමෝම නැවත ඉපදෙනවා කියන එක ස්ථිර වශයෙන් අපට පේනවා. කෙරෙන දේ නම් බලාගෙන ඉන්නේ. එතකොට බණින මනුස්සයාට බැනලා යන්න අරින්න එපාය. ඇයි ඒකට කැළඹෙන්නේ? ඇයි යාට උත්තර දෙන්න හදන්නේ? තමන් ඒක කළේ නැහැ කියලා ඔප්පු කරන්න හදන්නේ. ඇයි මේ ඔප්පු කරන්න හදනවා කියන්නේ? ඒ බැනුම නිවැරදි කරන්න හදනවා කියන එක නේද? ඒකෙන් තමන් නිදහස් වෙන්න හදනවා කියන එක නේද? ඒක වළක්ව ගන්න හදනවා කියන එක නේද? එහෙනම් දැන් මෙතන එකක් කරනවානේ. ඒක කාගෙන් ආලද කළේ? ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඔක්කොම කරනවා. එහෙනම් වාඩි වෙලා හිටියාම උලකට පාවෙලා බත් පැකට් එක කටේ බෙන්න එපාය. වැයි වතුර ඇවිල්ලා වැටිලා නිකම්ම නැවෙන්න එපාය. රෙදි උලඟට පැටලිලා ඇවිල්ලා ඇඳ වෙන්න එපාය. එහෙම වෙන්නේ නැහනේ. මොකවත් කරන්නේ නැහැ. කෙරෙන්න ආරිනා. එහෙනම් ඇඳුම් මාරු කරන්නේ ඇයි? නාන්නේ ඇයි? දත් මදින්නේ ඇයි? නිදාගන්නේ ඇයි? දැන් මේවා කරනවා නම් ඇයි ඒවත් කෙරෙන්න ආරින්න එපාය? වැසිකිළියට ගිහිල්ලා වැසිකිළි කරලා හේදෙනකන් ඉන්න එපාය. ඒක කෙරෙන්න ආරින්න එපාය. ඇයි වතුර දාලා හොදන්නේ? තාම එයා යථාර්ථය දැක්කේ නැහැ. ඒ ආස්වාදයක් ලබනවා යාගේ උම්මත්තක අවබෝධය තුළ, අවිද්‍යාව තුළ ආස්වාදයක් ලබනවා. මේක අපේ දුර්වලකමක් වශයෙන් පවතිනවා නම් නිවැරදි කරගන්න පිරිනිවන් පාන කාලය අත ළඟයි. තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය තමයි අපි හැමෝම පිරිනිවන් පාන ශාසනය. මේ ශාසනය පිරිනිවන් පාන නම් අවිද්‍යාවෙන් ආස්වාදේ ලබන, අනවබෝධයෙන් ආස්වාදේ ලබන, නැති ඵලයකින් ආස්වාදේ ලබන අපි සියලුම දෙනා නිවැරදි විද්‍යාවෙන් අවබෝධයෙන් මේකෙන් නිදහස් වෙන්නට ඕනේ. මේකේ ආදීනව දකින්නට ඕනේ. මේ නිස්සාරණය තුළින් අපි හැමෝම පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්නට ඕනේ. මෙන්න මේ අවබෝධය තුළින් මේ ආස්වාදය අපි නිවැරදිව දැක්කනම්, මේක තුළ තියෙන ආදීනව අපට තේරුණා නම්, ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම මේ මිනිසත් භවයට අපි සාදු කියනවා. අපි පිරිනිවන් පාන තැනට ඇවිල්ලා අපේ නවකතාවේ නැවතීමේ තිත තියෙන තැන ඇවිල්ලා, අපේ ජීවිත කතාව මේ සංසාරයේ හැමදාම පිටුව පිටුව අපි ලිව්වා. මෙතනත් පිටුවක් ලිව්වා. හැබැයි ඒක අවසාන පිටුව. මෙතන අපි නිමාවට දක්වනවා මේ කතාව නිමි. එහෙනම් අපේ සංසාර ගමන නිමාවටපත් කරන්න අපට අවස්ථාව උදා වුණා. මේ සියලු අවිද්‍යාවෙන් දැන් ඒ අපි විඳින ආස්වාදයෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. පේන දේවල් හැමදේම වෙනස්මින් පවතිනවා. මේ අවබෝධයෙන් 100% අපි හිටියාම ඇස් වලින් අපට ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. කියන කෙනා කියන්නේ මොනවද? එකක් මට ඇහෙන්නේ වෙන එකක්, මට තේරෙන්නේ වෙන එකක්, ප්‍රත්‍යක්ෂ වෙන්නේ වෙන එකක්. එහෙනම් මට තරහා ගන්න මට ඒක තේරෙන්න එපාය. වෛර බඳ ගන්න ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න එපාය. එහෙනම් මට යාට විරුද්ධ වෙන්න, ඒක හරියට නිවැරදිව මං තේරුම් ගන්න එපා. මොකවත් වෙලා නැත්තම් මම මොකටද මේ විරුද්ධ වෙන්නේ, වෛර බඳින්නේ, පලිගන්නේ? මගේ අවිද්‍යාව මට තාම තේරිලා නැහැ. මේක තේරුම් ගන්න එපාය. එහෙනම් මේ ශබ්දය හැමදාම හැම මොහොතක් ගානෙම මම දැකලා තියෙන අවිද්‍යාවෙන් දැන් විද්‍යාවෙන් දකින්න හැම ශබ්දයක්ම වෙනස් වෙමින් පවතිනවා. කියන්නේ එක නෙමෙයි මට හැයෙන්නේ වෙන එකක්. එතනම වෙනස් වෙලා ඉවරයි. ඇහිච්ච දේ නෙමෙයි තේරෙන්නේ වෙන එකක්. තේරිච්ච දේ නෙමෙයි අවබෝධ වෙන්නේ වෙන එකක්. අවබෝධ වෙච්ච එක නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ වෙන එකක්. බලන්න පියවර කීයක් නැක වෙනස් වෙලාද. එහෙනම් මොකද්ද මම මේ ගත්ත වෛරය පරිගැනීම? ඒක මොකට සාපේක්ෂවද ගත්තේ? එයාට සාපේක්ෂවද? ඇහිච්චකට සාපේක්ෂවද? දැනිච්චකට සාපේක්ෂවද? තේරිච්චකට සාපේක්ෂවද? අවබෝධ වෙච්චකට සාපේක්ෂවද? ප්‍රත්‍යක්ෂ වෙච්චකට සාපේක්ෂවද? බලන්න මම මොනතරම් උම්මත්තකෙක්ද කියලා. මම මානසික ලෙඩෙක්. මම අවිද්‍යාවේ උල්පතක්. දැන්වත් හරියට විද්‍යාවෙන් මේක දැකලා බුදුන් සරණ යන්න. මෙච්චර කාලයක් අවිද්‍යාවෙන් අපි පොඩි ළමයි වාගේ සෙල්ලම් කර කර හිටියා ඇති. දැන්වත් නිවැරදිව විද්‍යාවෙන් මේවා දැකලා නිවැරදි වෙන්න. මේ ලෝකයේ කිසිම ශබ්දයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම දර්ශනයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම ගන්ධයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම රසයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම ස්පර්ශයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම සිතුවිල්ලක් තුළ ආස්වාදයක් නැහැ. මෙන්න මේක දකින්න පුළුවන් නම් හැම මොහොතක් ගානේ සලායතන තුළ මේක වෙනස් වෙවි පවතිනවා. කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැ කියන ආදීනව දැක්ක කෙනා ඇස කන දිව නාසය සමසිතෙන් නිස්සාරණ වෙනවා. නිස්සාරණ වෙනවා නෙමෙයි, එයා නිරෝධ සමාපත්තියටපත් වෙනවා. නැවත යට ඉපදීමක් නැහැ. ආයතන හයෙන් ආස්වාදයක් ලබන්නේ නැත්නම් එයා තුළ ඇලීමක් තියෙන්නත් බෑ, ගැටීමක් තියෙන්නත් බෑ. ආස්වාදයෙන් තමයි ඇලීම් ගැටීම් ඇති වෙන්නේ. ආස්වාදයේ පෞතින තාකල්ය දුගතියේ ඉපදෙනවා, සුගතියේ ඉපදෙනවා. ඇයි? හොඳ දේවල් ආස්වාද කරන තාකල් කුසල් ලැබෙනවා, කුසලයේ හොඳ තැනක ඉපදෙනවා. ආස්වාදයේ කරනවා ඒක දුගතියට හේතුවක් වෙන අය අකුසල් ආස්වාද කරන්නේ, අසත්පුරුෂ දේවල් ආස්වාස කරන්නේ. ඒ හැම ආස්වාදය තුලින්ම එයා දුගතියේ ඉපදෙන්න හේතු හදා ගන්නවා නේද? මත්පැනෙන් වැලකිලා ආස්වාදයක් ලබනවා. මම උප්පත්තියේ ඉඳලාම සුරාමේරේ මජ්ජපවා දත්තානා වේරමණී සීකපදේ සමාදන් වුණායි කියලා සන්තෝෂයෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රීති වෙනවා, සම්බුද්ධ ශාසනයේ ප්‍රීති වෙනවා. හේතුව එයා සුරාව පානය කළේ නැහැ කියන ආස්වාදය තුලින් එයා දුගතියට යනවා. මොකද හේතුව? ඒ දුගතියට යන හේතුව එයා සුරා පානය කළේ නැහැ කියන එක සුගතියට යන හේතුවක්. නමුත් ඒක තුලින් එයා මාන්නයක් අදාගත්තේ නැද්ද? උඩඟුකමක් අදාගත්තේ නැද්ද? අහංකාරකමක් අදාගත්තේ නැද්ද? එයා මේ ලෝකයේ සිල්වතා බවට එයා උම්මත්කෙකුනේ නැද්ද? අවිද්‍යාව උරුම කරගත්තේ නැද්ද? බලන්න සුරාව රැකලා ඒ කියන්නේ සික්කාපදේ රැකලා එයා දුගතියට ගියා. සමාර කට්ටිය බීලා මත් වෙලා ඒක තුලින් වින්දනයක් ලැබලා දුගතියට යනවා. එහෙනම් දැන් අපි මේ මිනිසත් බව එන්නේ බොහොම භයානක තැනක. සුගතියට වැඩ කරන දස කුසල් වඩන කට්ටිය ඒ දස කුසල් වඩනවට අමතරව දස අකුසලුත් වඩනවා. මන්තරම් පිංකම් කරපු කෙනෙක් නෑ. රුවන්වැලි සෑයට ගල්ලදපු කට්ටිය අපි කියලා තාම උඩඟු වෙන කට්ටිය නැද්ද? ආවල් චෛත්‍ය කොත පැලඳුවේ මම, ඒකට පිත්තල බරු ටික දුන්නේ මම කියලා එහෙම මාන්නයක් වඩන්නේ නැද්ද? ජේතවනාරාමේ කුටියක් ඇදුවා, සවත්නුවර කුටියක් ඇදුවයි කියලා ඒක නිතර නිතර සීකරගෙන එහෙම මාන්නයක් නඩත්තු කරන්නේ නැද්ද? දීපු දේ දුන්නා ඒකවත් අත්තරින්න බැරි නම් එයා කොහමද දුගතියට සුගතියට යන්නේ? එයා යන්නේ දුගතියට. අත්තරපොදි අත්තරලා නැහැ. ඒක විලංගුදාර අල්ලාගෙන ඉන්නවා. ඒක දඟලකින් ගැටගාලා ඒක කොනක් අල්ලාගෙන ඉන්නවා. එයා කොහමද සුගතියට යන්නේ? එයා යන්නේ දුගතියට. ඒ ධනෙ ධනයක් වශයෙන් තියෙනකොට එයා අල්ලාගත්තේ ධනෙ විතරයි. දැන් ඒ පින්කම අල්ලාගෙන ඉන්නවා. සතර දිභාගයේ සංඝයාට සාංගික කළායේ කුටිය. ඒ සංඝයාගේ වැඩ ඉන්නවා. හැබැයි මමයි ඇදුවේ, මගේ අයිතිය මමයි ඒක ආයෝජනය කළේ, මගේ නිර්මාණයක් අයිතිය මගේ කියලා එයා නිතර නිතර සී කරනවා නම් දැන් සංඝයාට දීපු දේ නැවත ගත්තාම මොනතරම් ආනන්තරිය පාප කර්මයක්ද? මාර්ගඵල ලාභින්ට සතර දිභාගේ සංඝයාට පූජා කරලා ඒකේ අයිතිවාසිකම් කියනවා නම්, සිටිවිලි වලින් අයිතිය තියාගෙන ඉන්නවා නම්, ඒ සංඝයාට දීපු දේ නැවත ගත්තා කියන එක නේද? අරන් නිකම්ම නිකන් තියෙන එකට වඩා මේක බරපතලයි. නිකං ගයක් ආක්‍රමණය කරනක, ගොඩනැගිල්ලක් ආක්‍රමණය කරනක එච්චර බරපතල වරදක් නෙමෙයි. සංඝයාට දීපයක නැවත ගන්න එක, ඒකට අයිතිවාසිකම් කියන එක විශාල බරපතල වරදක්, පාප කර්මයක්. දැන් බලන්න එයා සුගතියට වැඩ කරලා දුගතියට යන ඇති. රුවන්වැලි සෑයට මල්ලාසනයක් අදින එක සුගතියට යන එකක්. හැබැයි මේ මල්ලාසනේ මමයි යදුවේ කියලා අයිතිවාසිකම් කියනවා. ඒ අයිතිවාසිකම් කීම නිසා සම්බුද්ධ ශාසනයේ දේපළවලට අයිතිවාසිකම් කියන කට්ටිය මොනතරම් බරපතල අකුසලයක්ද මේ කරගන්නේ. දුන්නේ කානිසංසේ කර්ම නිර්මාණය වුණා. ඒක ඉවරයි. දීපු දේවත් අතාරින්න බෑ. ඒම ආස්වාදයක් ඒගොල්ලෝ විඳිනවා. ඒ ආස්වාදයේම ඒගොල්ලන්ගේ දුගතියට මාර්ගය පෙන්නනවා, දොර විවෘත කරලා දෙනවා. අසකන දිව නාසය සමසිත තියෙන ආයතන හය තුලින් සතර ඉරියාවෙන් අපි ආස්වාද විඳින්න සිටිනවා. ඒම ආස්වාදයක් අපි තුල මේ වෙනකොටත් පවතිනවා. මෙන්න මේකේ යථාර්ථය ආදීනව දකින්නට ඕනේ. මේ ආස්වාදයෙන් අපි නිස්සාරණ වෙන්නට ඕනේ. ඒම උනොත් විතරයි මේ සංසාරේ අපිට විමුක්තියක් ලැබෙන්නේ. මේ ලබාවු මිනිසත් බයවත් මේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයට පින් සිද්ධ වෙන්න අපි හැමෝටම පිරිණිවන් පෑමක් සිද්ධ වෙන්නේ. නැත්තම් නැවත නැවත ඉපදෙනවා. නවත නැවත දුක් විඳිනවා. අපිව ගලව ගන්න කිසිම කෙනෙක්ට බෑ. හේතුව ආස්වාදේ නවතිනකන්, ආස්වාදයේ ආධිනව දැකලා නිස්සාරණ වෙනකන් හැලින් ගැටීම් නවතින්නේ නෑ. හැලින් ගැටීම් නැති වෙන්නේ නැතුව පිරිණිවන් පෑමක් සිද්ධ වෙන්නේ නෑ. දැන් ඉඳලා අපට කමටහනක් තියෙනවා. මම ඇස්වලින් ආස්වාද විඳින්නේ නෑ. හේතුව එහෙම ආස්වාද විඳින්න ලෝකේ කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නෑ. කංගවලින් ආස්වාද විඳින්න, හේතුව ශබ්දේ ආස්වාදයක් විඳින්න, ධර්මෙන් ආස්වාදයක් විඳින්න, ශබ්දවලින් ප්‍රශංසාවලින් ආස්වාදයක් විඳින්න, එහෙම නැත්නම් අපකීර්තිය නින්දාවෙන් විවේචනයක් ආස්වාදයක් විඳින්න, එහෙම දෙයක් ස්ථීර වශයෙන් පවතින්න. රසයෙන් ආස්වාදයක් විඳින්න, ඒකට හේතුව කිසිම රසයක් ස්ථීර වශයෙන් පවතින්න. කයෙන් ස්පර්ශයෙන් මම ආස්වාදයක් විඳින්නේ, හේතුව එම ස්පර්ශය ආස්වාදයක් ස්ථිර වශයෙන් පවතින්නේ. සිතුවිලි වලින්, උඩඟුවෙන්, ආංකාරයෙන්, මාන්නයෙන්, ඉතුවක්කාරකමෙන් ආස්වාදයක් ලබන්නේ නැහැ. අනාගතය ගැන ආස්වාදයක් ලබන්නේ නැහැ. අතීතය ගැන ආස්වාදයක් ලබන්නේ නැහැ. නැති ඵලයක් ගැන ආස්වාදයක් ලබන්නේ නැහැ. නැති ප්‍රඥාවක් ගැන ආස්වාදයක් ලබන්නේ නැහැ. මගේ මාන්නයක මානකම ගැන මාන්නයක් ඇති කරගන්නේ නැහැ. එහෙම ආස්වාදයක් මම ලබන්නේ නැහැ. මෙන්න මේ අනිත්‍ය ධර්මතාවය දකිනවා නම් එයා මේ මාන්නයෙන් ආස්වාදයෙන් යන නිදහස් වෙනවා. ස්ථිර වශයෙන් කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒ නිසා සිතුවිලි වලින් ආස්වාදයක් විඳින්නේ නැහැ. ස්පර්ශයෙන් කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒ නිසා ආස්වාදයක් විඳින්නේ නැහැ. දැන් බලන්න මේ කමඨාන මගේ නිරෝධ සමාපත්තිය වුණා නේද? කිසිම දෙයකින් ආස්වාදයක් විඳින්නේ නැත්නම් එයාට ආස්වාදයක් නැති තැනක ඇලීමකුත් ගැටීමකුත් නැත්නම් එයාට කුසල් ලැබෙන්නේ නැත්නම් අකුසල් ලැබෙන්නේ නැත්නම් දැන් එයාගේ වැඩ නිමා වෙලා ඉවරයි නේද? පුද්ගලයේ සත්‍යයක් නැහැ කියන තැනටපත් වෙලා ඉවරයි නේද? අපේ මිනිස්සුත් භවයේ වැඩ නිමා වුණා. ආස්වාදයේ ආදීනව නිස්සාරණේ කියන මේ ධර්මතාවය දැන් ඉඳලා අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා අපි මේ කියන මාර්ගය වඩන්නට ඕනේ. අපි ලබාපු මිනිසක් භවයේ මේ දැන්වත් අපි අපට අනුකම්පා කරලා මේ කියන ආස්වාදයෙන් අපි නිදහස් වෙන්නට, මේ කියන අනිත්‍ය ධර්මතාවය අනිත්‍ය වෙලා වෙනස් වෙමින් පවතින මේ ධර්මතාවය අපි සතර ඉරියව්වෙන් 100ෙන් දකින්නට ඕනේ. මේ විද්‍යාව තුළ ජීවත් වෙන්න අපි උරු වෙන්නට ඕනේ. එහෙම ජීවිතයක් අපේ ආර්ය ජීවිතයේ බවට අපි උරු කර ගන්නට ඕනේ. මෙච්චර කාලයක් මම උම්මත්තකෙක් වෙලා මම මේ වගේ අවිද්‍යාවක ජීවත් වුණා වෙන්නට පුළුවන්. දැන් ඉඳලා විද්‍යාවෙන් ජීවත් වෙන්න, දැන් ඉඳලා මේ ආර්ය ජීවිතය පටන් ගන්න. දැන් ඉඳලා හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා. දැන් ඉඳලා ආස්වාදයෙන් තොරව ජීවත් වෙන්න. හැම දෙය තුළම තියෙන්නේ ආස්වාදයක් නෙමෙයි, හැම දෙයක් තුළම තියෙන්නේ දුකං. හැමදේම වෙනස් වෙන නිසා පේන දේ වෙනස් වෙනවා නම්, ඇහෙන දේ වෙනස් වෙනවා නම්, දැනෙන දේ වෙනස් වෙනවා නම්, හැඟෙන දේ වෙනස් වෙනවා නම්, සිතන දේ වෙනස් වෙනවා නම්, අනිත්‍ය දේ තුල වෙනස් වෙමින් පවතින දේ තුල පවතින්නේ දුකක් පමණයි. මෙන්න මේ ආදීනව දකින්න, දැකලා හැමදේම නිස්සාරණ වෙන්න, මේ ලබාපු මිනිසක් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න, මේ අනුශාසනාවෙන් උපරිම වැඩ ගන්න. අපේ ජීවිතය මේ අනුශාසනාව තුළින් සම්පූර්ණ වෙනසට පත් වෙන බව අපට ස්ථිරයි, විශ්වාසයි. මේ අවබෝධයේ යම් කිසි කෙනෙක් පිළිගන්නවා නම්, මේ ධර්මතාවයේ සරණ යනවා නම්, මේකේ ආස්වාද ආදීනව නිස්සාරණය දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කරනවා නම්, ඒකාන්ත වශයෙන්ම අපි පොරොන්දු වෙනවා නැවත ඉපදෙන්නේ. ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේම රාත්‍රලා පිරිනිවන් පානවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ අනුශාසනාව මේ ධර්මකාරණ හොඳට සිතේ ධාරණය කරගෙන හැම දෙයක් තුළම අනිත්‍ය දකින්න කිසිම දෙයක් ආස්වාදයක් නැහැ කියන එක සතර ඉරියව්වෙන් විද්‍යාවෙන් දකින්න පේනවා හැෙනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන මේ සලායතන තුළම ආස්වාදයක් නෙමෙයි පවතින්නේ දුකං අනිත්‍ය වෙලා වෙනස් වෙමින් පවතින ධර්මතාවයක් තියෙන්නේ කිසිම ආස්වාදයක් නැහැ හැමතැනම තියෙන්නේ වෙනස් වෙමින් පවතින දුකක් පමණක් කියන මේ යථාර්ථය දැක්කාම මේ ආදීනව දැක්කාම ආස්වාදයක් නැති තැන හැමදේම නිස්සාරණ වෙලා යනවා අපි හැමෝම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පානවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.